మధ్యమ నికాయం 2.4.9 ధమ్మచేతియ సుత్తం ఏవం మే సుతం ఏకం సమయం భగవా సంకేసు విహరతి మేదతలుం పం నామ సంఖ్యానం నిగమో తేన కోపన సమయేన రాజా పసేనది కోసలు నగరకం అనుపంతో తికేన చిదేవ కరణీయేన అథ కో రాజా పసేనది కోసలు దీఘం కారాయణం ఆమంతేసి యోజే సంకారాయణ భద్రాని భద్రాని యానాని ఉయ్యాన భూమిం గచ్ఛామ సుభూమిం దర్శనాయాతి ఏవాదేవాతిఖో దీఘోకారాయను రన్యోపసేన దిస్స కోసలస్స పటిస్సుత్వా భద్రాని భద్రాని యానాని యోజాపిత్వా రన్యోపసేన దిస్స కోసలస్స పటివేదేసి యుత్తాని కోదేవ భద్రాని భద్రాని యానాని యస్స దాని కాలం మన్యసీతి అథ కో రాజా పసేనది కోసలు భద్రం యానం అభిరుహిత్వా భద్రేహి భద్రేహి యానేహి నగరం హానీయాసి మహాంచ రాజానుభావేన యేన ఆరామో తేన పాయాసి యావతి కాయానస్స భూమి యానేన గంత్వా యానా పంచోరోహిత్వా పంతికోవ ఆరామం పావిసి అందసాఖో రాజా పసేనది కోసలో ఆరామే జంఘా విహారం అనుచంకమమానో అనువిచరమానో రుక్ఖమూలాని పాసాదికాని పసాదనీయాని అంపసందాని అప్పనిఘోసాని విజనవాతాని మనుస్సరాహసేయకాని పటిసల్లాన సారూపాని దిస్వాన్ భగవంతం ఏవ ఆరంభ సతి ఉదపాది ఇమాని ఖోతాని రుక్ఖమూలాని పాసాదికాని పసాదనీయాని అప్పసందాని అప్పనిఘోసాని విజనవాతాని మనుస్సరాహసేయకాని పటిసల్లాన సారూపాని. යත්ථ සුදං මයං තං භගවන්තං පෛරුපාසාම අරහන්තං සම්මා සම්බුද්ධන්ති අතකෝ රාජා පසේනදිකෝසලෝ දීඝංකාරායනං ආමන්තේසි ඉමානිකෝ සම්මකාරායන තානි රුක්ඛමූලානි පාසාදිකානි පසාදනීයානි අප්පසද්දානි අප්පනිග්ඝසානි විජනවාතානි මනුස්සරාහසේයකානි පටිසල්ලාන සාරුප්පානි යත්ථ සුදං මයං තං භගවන්තං පෛරුපාසාම අරහන්තං සම්මා සම්බුද්ධං කහං මුඛ සම්මකාරායන ඒතරයි සෝ භගවා විහරති අරහං සම්මා සම්බුද්ධෝති අත්ති මහරජ මේද තලුම් පංනාම සංඛ්‍යානං නිගමෝ තත්ථසෝ භගවායේතරයි අරහං සම්මා සම්බුද්ධ විහරතිති කීවදුරපන සම්මකාරායන නගරකම්මා මේද තලුම් පංනාම සංඛ්‍යානං නිගමෝ හෝතිති නදුරේ මහරජ තීනි යෝජනානි සක්කා දිවසාවසේසේන ගන්තුන්ති තේනහි සම්මකාරායන යෝජේහි භද්‍රානි භද්‍රානි යානානි ගමිස්සාම මයං තං භගවන්තං දස්සනාය අරහන්තං සම්මා සම්බුද්ධන්ති ඒවං දේවාතිකෝ දීඝකාරායනෝ රඤ්ඤෝ පසේන දිස්ස කෝසලස්ස පටිස්සුත්වා භද්‍රානි භද්‍රානි යානානි යෝජාපෙත්වා රඤ්ඤෝ පසේන දිස්ස කෝසලස්ස පටිවේදේසි යුත්තානි කෝතේ දේව භද්‍රානි භද්‍රානි යානානි යස්ස දානි කාලං මඤ්ඤසීති අතකෝ රාජා පසේන දිකෝසලෝ භද්‍රං යානං අභිරුහිත්වා භද්‍රේහි භද්‍රේහි යානේහි නගරකම්හා නික්ඛමිත්වා යේන මේද තලුම් පංනාම සංඛ්‍යානං නිගමෝ තේන පායාසි තේනේව දිවසාවසේසේන මේද තලුම් පංනාම සංඛ්‍යානං නිගමං සම්පාපුනි යේන ආරාමෝ තේන පායාසි යාවති කායානස්ස භූමියානේන ගන්ත්වා යානා පච්චරහිත්වා පත්තිකෝ ආරාමං පාවිසි तेन खोपन समयेन संभवला भिक्खु अभ्भोकासे चंकमन्ति। अथ खो राजा पसेन दिखोसलो येन ते भिक्खु तेनुपसंकमि उपसंकमित्वा ते भिक्खु एतदवोच कहं नुखो भन्ते तरहि सो भगवा विहरति अरहं सम्मा संबुद्ध। दस्सन कामाहि मयं तं भगवन्तं अरहन्तं सम्मा संबुद्धन्ति। एषो महाराज विहारो संवृतद्वारो तेन अप्पसद्दो उपसंकमित्वा अतरमानो आलिन्दं पविसित्वा उक्कासित्वा अंगलं आकोटेहि विवरिष्यति ते भगवा द्वारन्ति। अथ खो राजा पसेन दिकोसलो तथेव खगं च उन्नीशंस दीघस्य कारायणस्य पादासि। अथ खो दीघस्य कारायणस्य एतदोसि रहायति खो दानि महाराजा तेनि देवदानि मया ठातव्यन्ति। अथ खो राजा पसेन दिकोसलो येन सो विहारो संवृतद्वारो तेन अप्पसद्दो उपसंकमित्वा अतरमानो आलिन्दं पविसित्वा उक्कासित्वा अंगलं आकोटेसि विवरि भगवा द्वारं। अथ खो राजा पसेन दिकोसलो विहारं पविसित्वा भगवतो पादे शिरसा निपतित्वा भगवतो पादानि मुखेन च परिचुम्बति पाणी च परिसंवाहति नामं च सावेति। राजाहं भन्ते पसेन दिकोसलो राजाहं भन्ते पसेन दिकोसलोति। किं पन त्वं महाराज अन्थ वसं संपस्समानो इमस्मिं शरीरे एव रूपं परमनिपच्चाकारं करोसि चित्तूपहारं उपदंसेसीति। अत्थिको मे भन्ते भगवति धम्मन्वयो होति सम्मा संबुद्धो भगवा साक्खातो भगवता धम्मो सुपटिपन्नो भगवतो सावक संघोति। इदाहं भन्ते पश्यामि के समनं ब्राह्मणि पर्यन्तकतं ब्रह्मचर्यं चरन्ति දස පිවස්සානි වීසතිම් පිවස්සානි තිංසම් පිවස්සානි චත්තාරේ සම්පිවස්සානි තේ අපරේන සමයේන සුනහාතා සුවිලිත්තා කප්පිත කේස මස්සු පංචහි කාමගුණේහි සමප්පිතා සමංගී භූතා පරිචාරෙන්ති ඉද පනාහම් භන්තේ භික්ඛු පස්සාමි යාවජීවං අපානකෝටිකං පරිපුන්නං පරිසුද්ධං බ්‍රහ්මචරියං චරන්ති නඛපනාහම් භන්තේ ඉතෝ බහිද්ධා අඤ්ඤං ඒවං පරිපුන්නං පරිසුද්ධං බ්‍රහ්මචරියං සමනුපස්සාමි අයං පිඛෝ මේ භන්තේ භගවති ධම්මන්වයෝ හෝති සම්මා සම්බුද්ධ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ සංඝෝති පුනච පරම් භන්තේ රාජානෝපි රාජෝහි විවදන්ති ඛත්තියාපි ඛත්තියේහි විවදන්ති බ්‍රාහ්මනාපි බ්‍රාහ්මනේහි විවදන්ති ගහපතීපි ගහපතේහි විවදන්ති මාතාපි පුත්තේන විවදති පුත්තෝපි මාතරා විවදති පිතාපි පුත්තේන විවදති පුත්තෝපි පිතරා විවදති භාතාපි භාතරා විවදති භාතාපි භගිනියා විවදති භගිනියාපි භාතරා විවදති සහායෝපි සහායේන විවදති ඉද පනාහම් භන්තේ භික්ඛු පස්සාමි සමග්ගා සම්මෝදමානා අවිවදමානා කීරෝදකී භූතා අඤ්ඤමඤ්ඤං පියචක්ඛුහි සම්පස්සන්තා විහරන්ති නඛපනාහම් භන්තේ ඉතෝ බහිද්ධා අඤ්ඤං ඒවං සමග්ගං පරිසං සමනුපස්සාමි අයං පිඛෝ මේ භන්තේ භගවති ධම්මන්වයෝති සම්මා සම්බුද්ධ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ සංඝෝති පුනච පරාහම් භන්තේ ආරාමේන ආරාමං උයානේන උයානං අනුචංක මාමි අනුවිචරාමි සෝහං තත්ථ පස්සාමේකේ සමනම් බ්‍රාහ්මනේ කිසේලුකේ දුම්බන්නේ උප්පණ්ඩු පණ්ඩුක ජාතේ ධමනි සන්තත ගත්තේ නවියමඤ්ඤේ චක්ඛුං බන්ධන්තේ ජනස්ස දස්සනාය तस्स मह्यं भन्ते एवं होति अद्धाय मे आयस्मन्तो अनभिरता वा ब्रह्मचर्यं चरन्ति अथिवाने संकिंचि पापं कम्मं कतं पठिच्छन्नं तथाइ मे आयस्मन्तो किसालोका दुब्बन्ना उप्पण्डुप्पण्डुक जाता धमनि संथत गत्ता नवियमन्ये चक्खुं बन्धन्ति जनस्स दस्सनायाति त्याहं उपसंकमित्वा एवं वदामि किन्नु तुम्हे आयस्मन्तो किसालोका दुब्बन्ना उप्पण्डुप्पण्डुक जाता धमनि संथत गत्ता नवियमन्ये चक्खुं बन्धत जनस्स दस्सनायाति तेव महंसु बन्धुकरोगो नो महाराजाति इधपनाहं भन्ते भिक्खु पस्सामि हट्ठपहट्ठा उदग्गुदग्गा अभिरतरूपा पीनितिन्द्रिया अप्पोसुक् का पन्नलोमा परद उत्तामिग भूतेन चेतसा विहरन्ति तस्स मह्यं भन्ते एवं होति अद्धाय मे आयस्मन्तो तस्स भगवतो शासने उलारं पुम्बेना परं विशेषं संजानन्ति तथा इमे आयस्मन्तो हट्ठपहट्ठा उदग्गुदग्गा अभिरतरूपा पीनितिन्द्रिया अप्पोसुक्का पन्नलोमा परदवुत् तामिघभूतेन चेतसा विहरन्तीति अयम्पि को मे भन्ते भगवति धम्मन्वयो होति सम्मा सम्बुद्धो भगवा स्वाख्यातो भगवता धम्मो सुपटिपन्नो संघोति पुनच पराहं भन्ते राजा खत्तियो मुद्धावसितो पहोमि घाते तायं वा घाते तुं जापे तायं वा जापे तुं पब्बाजेतायं वा पब्बाजेतुं तस्स मह्यं भन्ते अट्टकरणे निसिन्नस्स अन्तरन्तरा कथं ओपातिन्ति सोऽहं न लभामि मा मे भुन्तो करणे निसिन्नस्स मे अन्तरन्तरा कथं ओपातेथ कथापरियोसानं मे भवन्तो आगमिन्तुति तस्स मह्यं भन्ते अन्तरन्तराव कथं ओपातिन्ति इधपनाहं भन्ते भिक्खु पस्सामि अस्मिन् समये भगवा අනේක සතාය පරිසාය ධම්මං දේසේති. නේව තස්මින් සමයේ භගවතෝ සාවකානං කිපිත සන්දෝ ආහෝති උක්කාසිත සන්දෝ ආ. භූත පුබ්බම් භන්තේ භගවා අනේක සතාය පරිසාය ධම්මං දේසේසි. තත්‍රඤ්ඤතරෝ භගවතෝ සාවකෝ උක්කාසි. තමේනඤ්ඤතරෝ සම්බ්‍රහ්මචාරී ජන්නුකේන ඝට්ටේසි. අප්පසද්දෝ ආයස්මා හෝතු. මායස්මා සද්ද මකාසි. සත්තානු භගවා ධම්මං දේසේතිති. තස්ස මයිහම් භන්තේ තදෝසි. අච්චරියං වත භෝ අභූතං වත භෝ. අදණ්ඩේන වත කිර භෝ අසත්තේන. ඒවං සුවිනීතා පරිසා භවිස්සතිති. නඛෝපනාහං භන්තේ ඉතෝ බහිද්ධා. අඤ්ඤං ඒවං සුවිනීතං පරිසං සමනුපස්සාමි. අයම්පි කෝමේ භන්තේ භගවති ධම්මන්වයෝති. සම්මා සම්බුද්ධ භගවා. ස්වාඛාතෝ භගවතා ධම්මෝ. සුපටිපන්නෝ සංඝෝති. පුනච පරාහං භන්තේ පස්සාමි. ඉදේ කච්චේ කත්තේ පණ්ඩිතේ නිපුනේ කත පරප්පවාදේ. වාලවේධිරූපේ වෝ භින්දන්තා මඤ්ඤේ චරන්ති පඤ්ඤාගතේන දිට්ඨිගතානි. තේ සුනන්ති සමනෝ ඛලු භෝගතමෝ අමුකං නාම ගාමං වා නිගමං වා ඕසරිස්සතේති. තේ පඤ්ඤං අභිසංකරන්ති. ඉමං මයං පඤ්ඤං සමනං ගෝතමං උපසංකමිත්වා පුච්චිස්සාම. ඒවං චේනෝ පුට්ඨෝ ඒවං ව්‍යාකරිස්සති. ඒවමස්ස මයං වාදං ආරෝපිස්සාම. ඒවං චේපිනෝ පුට්ඨෝ ඒවං ව්‍යාකරිස්සති. ඒවං පිස්ස මයං වාදං ආරෝපිස්සාමාති. තේ සුනන්ති සමනෝ ඛලු භෝගතමෝ අමුකං නාම ගාමං වා නිගමං වා ඕසටෝති. තේයේන භගවා තේනුපසංකමන්ති. තේ භගවා ධම්මියා කථාය සන්දස්සේති සමාදපේති. සමුත්තේජේති සම්පහන්සේති. තේ භගවතා ධම්මියා කථාය සන්දස්සිතා සමාදපිතා. සමුත්තේජිතා සම්පහන්සිතා. නචේව භගවන්තං පඤ්ඤං පුච්ඡන්ති. කුතෝ ආදං ආරෝපෙස්සන්ති. අඤ්ඤදත්තු භගවතෝ සාවකා සම්පජ්ජಂತಿ අයම් භිඛෝ මේ භන්තේ භගවති ධම්මන්වයෝති සම්මා සම්බුද්ධ භගවා සාඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ සංඝෝති පුනච පරාහම් භන්තේ පස්සාමි ධේකච්චේ බ්‍රාහ්මණ පණ්ඩිතේ පෙයාල ගාහපති පණ්ඩිතේ පෙයාල සමන පණ්ඩිතේ නිපුනේ කතපරප්පවාදේ වාලවේධි රූපේ වෝ භින්දන්තා මඤ්ඤේ චරಂತಿ පඤ්ඤාගතේන දිට්ඨිගතානි තේ සුනන්ති සමනෝ ඛලු භෝගෝතමෝ අමුකං නාම ගාමං වා නිගමං වා ඕසරිස්සතිති තේ පඤ්ඤං අභිසංඛරಂತಿ ඉමං මයං පඤ්ඤං සමනං ගෝතමං උපසංකමිත්වා පුච්චිස්සාම ඒවං චේනෝ පුට්ඨෝ ඒවං ව්‍යාකරිස්සති ඒවමස්ස මයං වාදං ආරෝපෙස්සාම ඒවං චේපිනෝ පුට්ඨෝ ඒවං ව්‍යාකරිස්සති ඒවං පිස්ස මයං වාදං ආරෝපෙස්සාමාති තේ සුනන්ති සමනෝ ඛලු භෝගෝතමෝ අමුකං නාම ගාමං වා නිගමං වා ඕසටෝති තේයේන භගවා තේනුපසංකමන්ති තේ භගවා ධම්මියා කථාය සන්දස්සේති සමාදපේති සමුත්තේජේති සම්පහන්සේති තේ භගවතා ධම්මියා කථාය සන්දස්සිතා සමාදපිතා සමුත්තේජිතා සම්පහන්සිතා නචේව භගවන්තං පඤ්ඤං පුච්ඡන්ති කුතෝ ආදං ආරෝපෙස්සන්ති අඤ්ඤදත්තු භගවන්තං ඤේව ඕකාසං යාචන්ති අගාරස්මානගාරියං පබ්බඤ්ජාය තේ භගවා පබ්බාජේති තේ තථා පබ්බජිතා සමානා ඒකා වූපකණ්ඨා අප්පමත්තා ආතාපිනෝ පහිතත්තා විහරන්තා නචිරස්සේවයස්සත්තාය කුලපුත්තා සම්මදේව අගාරස්මානගාරියම් පබ්බජන්ති තදනුත්තරම් බ්‍රහ්මචරිය පරියෝසානන් දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහරಂತಿ තේව මාංසු මයං වත භෝ අනස්සාම මයං වත භෝ පනස්සාම මයං නිපුම්බේ අස්සමනාව සමානා සමනම්හාති පටිජානිම්හා අබ්‍රාහ්මනාව සමානා බ්‍රහ්මනාමාති පටිජානිම්හා අනරහන්තෝ සමානා අරහන්තෝම්හාති පටිජානිම්හා ඉදානිකෝම්හා සමනා ඉදානිකෝම්හා බ්‍රාහ්මනා ඉදානිකෝම්හාරහන්තෝති අයම්පිකෝමේ භන්තේ භගවති ධම්මන්වයෝහෝති සම්මා සම්බුද්ධ භගවා ස්වාකාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ සංඝෝති පුනච පරං භන්තේ ඉමේ ඉසිදත්ත පුරාණා තපතයෝ මම භත්තා මම යාන අහන්නේ සංජීවිතස්ස පදාතා යසස්ස ආහත්තා අතච පනනෝ තථාමයි නිපච්චාකාරං කරොන්ති යථා භගවති භූතපුබ්බාහං භන්තේ සේනං අබ්බොයානෝ සමානෝ ඉමේව ඉසිදත්ත පුරාණා තපතයෝ වීමංසමානෝ අඤ්ඤතරස්මින් සම්බාධේ ආවසථේවාසං උපගංචින් අතකෝ භන්තේ ඉමේ ඉසිදත්ත පුරාණා තපතයෝ බහුදේවරත්තිං ධම්මියා කථාය වීතිනාමිත්වා යතෝ අහෝසි භගවා තතෝසි සංකත්වා මං පාදතෝ කරිත්වා නිපජ්ජින්සු තස්ස මයිහම් භන්තේ තදහෝසි අච්චරියං වතභෝ අබ්භූතං වතභෝ ඉමේසිදත්ත පුරාණා තපතයෝ මම භත්තා මම යාන අහන්තේ සංජීවිතස්ස පදාතා යසස්ස ආහත්තා අතච පනනෝ තථාමයි නිපච්චාකාරං කරොන්ති යථා භගවති අද්ධායිමේ ආයස්මන්තෝ තස්ස භගවතෝ සාසනේ උලාරං පුම්බේනා පරං විසේසං සංජානන්තීති අයම්පිකෝ මේ භන්තේ භගවති ධම්මන්වයෝති සම්මා සම්බුද්ධ භගවා ස්වාකාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ සංඝෝති පුනච පරම් භන්තේ භගවාපි ඛත්තියෝ අහම්පි ඛත්තියෝ භගවාපි කෝසලකෝ අහම්පි කෝසලකෝ භගවාපි ආසීතිකෝ අහම්පි ආසීතිකෝ යම්පි භන්තේ භගවාපි ඛත්තියෝ අහම්පි ඛත්තියෝ භගවාපි කෝසලකෝ අහම්පි කෝසලකෝ භගවාපි ආසීතිකෝ අහම්පි ආසීතිකෝ ඉමිනා වාරහේ මේවාහම් භන්තේ භගවති පරමනිපච්චාකාරං කත්තුං චිත්ත තුපහරං උපදන්සේතුන් අන්දචදානිමයම් භන්තේ ගච්ඡාම බහුකිච්ඡාමයම් බහුකරණීයාති යස්සදානිත්වං මහරාජ කාලං මඤ්ඤසීති අතකෝ රාජා පසේන දිකෝසලු උත්තායාසන භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිනං කත්වා පක්කාමි අතකෝ භගවා චිරපක්කන්තස්ස රඤ්ඤෝ පසේන දිස්ස කෝසලස්ස භික්ඛු ආමන්තේසි ඒසෝ භික්ඛවේ රාජා පසේන දිකෝසලෝ ධම්මචේතයානි භාසිත්වා උත්ථායාසන පක්කන්තෝ උග්ගන්හාත භික්ඛවේ ධම්මචේතයානි පරියාපුනාථ භික්ඛවේ ධම්මචේතයානි ධාරේත භික්ඛවේ ධම්මචේතයානි අත්ථ සංහිතානි භික්ඛවේ ධම්මචේතයානි ආදි බ්‍රහ්මචර්ය කානීති ඉදම වාච භගවා අත්තමනාතේ භික්ඛු භගවත භාසිතං අභිනන්දුන්ති ධම්මචේතය සුත්තං නවමං